අප සමතේ සහ විදර්ශනාවේ වෙනස තේරුම් ගන්නට ඕන. ඒකම තමයි ධර්මයේ තුල සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනා කියලා කාරණා දෙකක් තියෙනවා. සතිපට්ඨානය කියන්නේ වර්තමානයේ තුල සම්මුති සත්‍ය තුල ඉඳගෙන අපේ කුසලයේ දිනු කරගන්න ක්‍රමය. වර්තමානයේ තුල සිත පිහිටුවාගෙන කුසල අරමුණක සම්මුති සත්‍ය තුල හිත දිනු කරන ක්‍රමය. සතිපට්ඨානය කියලා කියන එකට චිත්ත භාවනා කියලා කියනවා, සමාධි භාවනා කියලාත් කියනවා, සමාධි කියලාත් කියනවා, සමාධි ස්කන්ධ කියලාත් කියනවා. දැන් බුදුහාඳුර වැඩේ ඉන්නවා, බුදුහාඳුර අරහං සම්මා සම්බුද්ධ විජාචන සම්පන්න කියේ කී ඒක සීකරණ අවස්ථාව. මේක හැදලා තියෙන සතර මහා භූත රූප වලින් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේක සකස් වෙලා තියෙන්නේ. මේක ගැන සීකරණ අවස්ථාව, ඒක වර්තමානයේ තුල ඉඳගෙන සතිපට්ඨානය කියන්නේ මේකට. මේක සම්මුති සත්‍ය තුල ඉඳගෙන මේක කරන්නේ. මෙතන මේ ද්‍රව්‍යයක් තියෙනවා. මේ ද්‍රව්‍ය හැදලා තියෙන සතර මහා භූත රූප වලින් කියලා බලන වෙලාව. එහෙම බලනකොට අපේ හිතේ තියෙන අර නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ අඩු වෙනවා මේක බලනකොට. හැබැයි අප මේ සිහි කරන්නේ මේ බාහිර රූපේ මෙතන තියෙ කියලා බලලා. ඒක සම්මුති සත්‍යය. මෙතන රූපයක් තියෙනවා කියන එක හරි නිවැරදි, හැබැයි ඒක සම්මුති සත්‍යට අනුව. මේ තියෙන රූපය කැඩිලා බිඳිලා යනවා. දැන් සමහර අය කියන සුනාමිය ආව, ගෙවල් කැඩිලා බිඳිලා ගියා, භූමිකම්පාවක් ආව, ගෙදර කැඩිලා ගියා, අනේ බලන්න අනිත්‍යයි කියලා කියනවා නේ. ඒකෙනොත් ලෝභ දේශ අඩු වෙනවා, හැබැයි ඒකෙන් අවිද්‍යාව නම් අඩු වෙන්නේ නැහැ. ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. ලෝකයේ දයක් බාහිර තියනවා, ඒ දේ තියෙන දේ කැඩිලා බිඳිලා යනවා. ලෙඩ වෙනවා, මහලු වෙනවා, දිරාපත් වෙනවා, මැරෙනවා, එහෙම බලන එක. ඒකට කියන්නේ උපාද නිරෝධය කියලා. හටගත්තු දේක නිරෝධය. කලින් මේ දේ තිබ්බා, මං ඉන්ද්‍රිය තුලින් සංජානන කරනලා මේක තියෙනවා, මං නොබල හිටියත් මේක ඉතුරු වෙනවා. මේක තමයි සම්මුති සත්‍ය කියලා කියන්නේ. මේකත් බුදුදහමේ යම්කිසි මට්ටමකින් විස්තර කරනවා. හැබැයි මේක නෙවෙයි බුදුදහමේ ගැඹුරින් කියන ධර්මය. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදීම දේශනා කළා පොබ්බේ අනුනුසුතිස ධම්මියසෝ කියලා. මට පෙර නොයසුවිරු ධම්මසක් පහළුණා කියලා. එතකොට පොබ්බේ අනුනුසුතිස ධම්මියසෝ කියලා මේ බුදුහාඳුර විස්තර කරන්නේ අර කලින් සංයමතියගෙන් ලෙඩවීම, මහලුවීම, මරණය කියලා ඒව දැකපු අහපු කෙනා තමයි මේ කියන්නේ. මං බුදු වෙනකොට මට පොබ්බේ අනනුසුතස් ධම්මේසෝ චක්කෝ උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසුවිරු ධම්මසක් පහළුණා කියලා මේ සඳහන් කරනවා. එතකොට අර කලින් දැනගෙන හිටියේ මොකද්ද? කලින් දැනගෙන හිටියේ උත්පාද නිරෝධය කියන එක. යමක් ලෝකේ තියෙනවා, ඒ තියෙන දේ වයසට යනවා, ඒ තියෙන දේ ලෙඩ වෙනවා, ඒ තියෙන දේ මරණයටපත් වෙන විනාශ වෙනවා කියන එක. දැන් විද්‍යාඥයෙක් ඇටම් එකක් අරගෙන පරමාණුවක් අරගෙන ඒක බිඳලා බලනවා තවත් සියුම් වලට. ඒව කැඩෙනවා බිඳෙනවා කියලා බලනවා. ඒව වෙනස් වෙනවා කියලා දකිනවා. දැන් ඒව ලෝකෙට ප්‍රකාශ කරනකොට සමහර අය කියනවා දැන් හොඳයි බුදුදහමටත් හොඳයි බුදුදහමේ කියපු දේ මේගොල්ලෝ තොප්පු කරනවා කියලා නේ. බුදුදහමේ කියපු දේ ඔප්පු කරා වෙන්නේ නැහැ කියන තේ ඔක්කොම කියන්නේ උත්පාද නිරෝධය. බාහිර ලෝකේ දෙයක් තියෙනවා, ඒ දේ ඒ තියෙන දේ මන් දකින්න කලනොත් තිබ්බා, මන් දකින්න කොටත් මේහෙම තියෙනවා, මන් දැකලා ඉවර වෙලා මේක අහක බලාගත්තත් මේක තියෙනවා කියන එක. මේක කැඩලා බිඳලා යනවා. මේක සම්මුති සත්‍යය. මේක පරමාසත්‍ය නෙවෙයි. මේකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. හටගත්තු දේක නිරෝධය. හටගත්තු දෙයක් නැති වෙලා යන එක. මේක විදර්ශනාව නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. විදර්ශනාව කියන්නේ මොකද්ද? විදර්ශනාව කියන්නේ මේකේ කැඩෙන බිඳෙන එක බලන එක නෙවෙයි. විදර්ශනා කියන්නේ මොකද්ද? මේ රූපය මෙතන තියෙනවා නම් මේ රූපයට හේතු වෙන්නේ මගේ අත්දැකීම, ඇස නිසා, මේ වර්ණ රූපය නිසා, මේ චක්කු සම්පස්සේ නිසා, චක්කු සම්පස්සා වේදනා චක්කු විඥාන මෙන්න මේ හේතු නිසා මේක පෙරපසු නොවේ මේ මොහොතේ හේතු ඇති කලින් මේ අත්දැකීම හටගත්තා හේතු නිරෝධයෙන් නැතිවල යනවා කියලා බලන එක. එතකොට මේක ඝණ්ඨාරයක් වුණත් එකයි මේ කොරලෝසු වුණත් එකයි පොත වුණත් එකයි දරුවා වුණත් එකයි අම්මා වුණත් එකයි හිඟන්නේක් වුණත් එකයි දෙවියෙක් වුණත් එකයි බුදුහාමුදුරෙක් වුණත් එකයි මොකක් අපි ඇසෙන් දැක්කත් ඇස මේ මොහොතේ හේතු ඇති කලි හටගන්නවා පුරූපය හටගත්තා සම්පස්සේ හටගත්තා චක්කු විඥානය මේ හේතුනික පෙරපසුන වි හටගත්තා හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන විතරක් නෙවෙයි ඒක නිරෝධයට පත්වලා පියවර කීපයක් ගිහිල්ලා එතකොට ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය රූප සංඥා රූප සංචේතනා විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථා ගාන පසුකල ගිහිල්ලා ඒ දේවල් ඔක්කොම පදනම් කරගෙන සංඥා වේදනා දෙකක් හට ගන්නවා අන්නේ සංඥා වේදනා දෙක ධර්මාලම්බනය බවට පත් වෙලා මනංච පටිච්ච ධම්මේච උපාදිති මනෝ විඥාන කියන අවස්ථාවෙන් මනෝ විඥාන මට්ටමින් තමයි තේරුම් ගන්න කොටයි මේක ඇත්තටම අපි හඳුනාගත්තේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටික තේරුම් ගන්නකොටම අපි දන්නවා මේක ඝණ්ඨාරයක් කියලා හඳුනා ගන්නකොටම මේක බෙල් එකක් කියලා හඳුනා ගන්නකොටම හඳුනාගන්නේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ. මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට ඒ මනෝ විඥාණයට පාදක වෙච්ච ඇසක් නිරුද්ධ වෙලා රූපය චක්කු විඥානයේ චක්කු සම්පස්සය රූප සංඥා රූප සංචේතනා විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු මේ ඔක්කොම සිහි කරලා ඒව නිරුද්ධ වෙලා මනසක් නිරුද්ධ වෙලා ධර්මාලම්බනක් නිරුද්ධ වෙලා මනෝ විඥාන මට්ටමේ මේක තේරුම් ගන්නයි කියලා දකිනකොටම ශුඤ්ඤතෝ ලෝකං අරේකස්සෝ බාහිර රූපයක් උඩ පැනෙන්නේ නැහැ. ඒ කියන්නේ කැඩෙනවා බිඳෙනවා කියලා බලන්නවත් වයසට යනවා ලෙඩ වෙනවා කියලා බලන්නවත් අසුබය කියලා බලන්නවත් මෙයාට මෛත්‍රිය වඩන්නවත් අපට බාහිර ලෝකයක් නිර්මාණය වෙන්නෙම නැහැ. ඒකට කියන්නේ අනුපාද නිරෝධය කියලා. ඒක තමයි සැබෑ විදර්ශනා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ අනුපාද නිරෝධයට ධර්ම දේශනා කරන්න. ස්පර්ශ නිරෝධයට බණ කියන්න. සලායතන නිරෝධයට බණ කියන්න. ආයතන නිරෝධයට බණ කියන්න. රූප නිරෝධයට බණ කියන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එතකොට කෙනෙක් අපට ගැඹුරුම ධර්මයක් දේශනා කරනවා නම් කෙනෙකුට දානේ ආනිසංස දේශනා කරන්නත් පුළුවන්. පන්සිල් රකින්න කියලා දේශනා කරන්නත් පුළුවන්. මෛත්‍රිය වඩන කියලා දේශනා කරන්නත් පුළුවන්. සමතේ වඩන කියලා ධර්ම දේශනා කරන්නත් පුළුවන්. එය කල්‍යාණ මිත්‍රයන් සත්පුරුෂයන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට අප සිහි කළ යුතු දේ සහ ධර්මදේශකයන් වහන්සේල විදියට අපට දේශනා කරන්න තියෙන දේ තමයි මෙන්න මේ පටිසම්පාදයේහි නැත්නම් හේතුඵල දහමෙහි හට ගැනීම නිරෝධය දේශනා කරන තමයි අපට අනුශාසනා කළේ. මෙන්න මේ අනුත්පාද නිරෝධයට අදාළ කටයුතු ටික කිරීම තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඒ හැම දෙයකම ලක්ෂණය තමයි පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරෝධ වෙනවා. බාහිර ඇති දෙයක කැඩීම බිඳීම බැලුවට විතරක් අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. දැන් මේ වයසට යනවා, මේව කවදා හරි විනාශ වෙලා යනවා, භූමිකම්පා කැළමියක නැති වෙලා යනවා, සුනාමි ලොක්කෝ මුහුදට ගහගෙන යනවා, මේ ඔක්කොම කතාවල් උපාද නිරෝධය කියන කතාව. උපාද නිරෝධය කියන්නේ මොකද්ද? හටගත්තු දෙයක නිරෝධය. මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා, මේක නා වයසට යනවා, මේක නා මී යනවා, මේක නා ලෙඩ වෙනවා. මේක සතර මහා භූත වලින් හැදලා තියෙන්නේ. ඒව ඇටම් එකෙන් හැදලා තියෙන ඇටම් එක හැම මොහොතම කැඩෙනවා බිඳෙනවා කියලා බලන එක. තත්පරයකට රූප කලාප කෝටි වාරයක් කැඩෙනවා බිඳෙනවා කියලා බැලුවත් ඒත් උපාද නිරෝධයම තමයි. ඒක තේරුම් ගන්න බුදු කෙනෙක් ලෝකෙට අවශ්‍ය නැහැ. ඒක විද්‍යාඥයෙකුට උනත් අවුරුදු ගණන් පරිශ්‍රණ කළ හොයාගන්න පුළුවන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේකින් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ අනුත්පාද නිරෝධය. බාහිර ලෝකයේහි සතර මහා භූත රූප නිරෝධ වෙන ආකාරයටම ලෝකය බලන්නට නුවණක් ලබා දෙන උත්තමයන් වහන්සේ කෙනෙක්. ඒකටයි කියන්නේ යත්ථ පඨවිච ආපෝච තේජෝ වායෝන ගාදති. යම් කිසි තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වල හිත නොපිහිටනව නම් අන්න එතෙන්ටයි ධර්ම දේශනා කළේ. ඒක තරක් නෙවෙයි. යත්ථ නාමංච රූපංච අසීසං උපරෝජති. යම් කිසි තැනක නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් අන්නේ නිරෝධයට ධර්ම දේශනා කළේ. දැනටත් පිනොතන අපේ නාම රූප දෙක නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම ඇස හටගෙන නිරුද්ධ වෙලා යනවා. හැබැයි අපට ඉතුරු නැතුව නිරුදුනේ නැහැ. ඇයි ඒ? ඒක අවිද්‍යාවෙන් ඉතුරු කරගෙන තියෙන. ඒ ඉතුරු කරගත්තු දේ මිය ගිහිල්ලා නැහැ. ඒ ඉතුරු වෙච්ච දේවල් තමයි රැයට අපට පේන්නේ. හීනෙන් පේන්නේ. ආචිල පේනවා, සීයල පේනවා, ගෙදර කණෙන් තිමිට ගස් කොළන් පේනවා, විදුලි තිමිට රටාඹ ගහ, කරපිංච ගහ, රබුටන් ගහ ඔක්කොමත් පේනවා රැයට හීනෙන්. පොඩි කාලේ හිටපු හරකා එළුවා, ගෙදර හිටපු බල්ල ඔක්කොම හීනේ තිනවා. ඒ කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. දැන් අපි ඔක්කොම ෆයිල් ටික අපි අර ස්ක්‍රීන් එකේ මිනිමයිස් කරලා පල්ලෙහා කරලා දාලින් ඩිලීට් කරලා නැහැ. ඕනම වෙලාවක ස්ක්‍රීන් එකට එනවා. රැහැට නිින්දේදී අඩ නිින්දේ ඉන්න වෙලාවේ හීන පේන වෙලාව තමයි ස්ක්‍රීන් එක ඔන්න ගන්න වෙලාව. ඔක්කොම මට කියන මිය ගිහිපේ ඕන්න ආචිල සිල ඔක්කොම ඉන්නවා අර කතාවක් කරපො ඉස්සල ඔක්කොම කැම්පීමත් එක්ක මිනන කටේ ටික. ඒ විතරක් නෙවෙයි පිනොතනි අපටත් කෙනෙක් දැක්ක ගමන් අර අතීත අත්දැකීම මතක් වෙලා අපි ස්පර්ශ සමුදයන්තේ තාම ඉන්නේ. අපට ජීවත් වෙන කාලෙදි මතකේ තියෙන්නේ අපේ මේ මොලේ කොටස මතකේ තියෙන කොටස සම්බන්ධ වෙලා තියෙන ටික තමයි අපිට ජීවත් වෙන කාලේ හීනවලදී පේන්නේ. ජීවත් වෙන කාලේ මතකේ තියෙන මේ ටික. හැබැයි පිනොතුනේ මරණසන්න මොහොත කොහොමද? මරණසන්න මොහොත ඊට වඩා හුඟක් වෙනස්. ඒ මොකද්ද? එදාට මේ මොලේ තියෙන මතකේ විතරක් නෙවෙයි කල්ප ගානක ටික ඔක්කොම එක ලයින් එකකට තියලා පෙන්නනවා. එදාට අපට හිතලා අරමුණක් ගන්න බැහැ පිනතුනි. දැඩේ විදර්ශනාවකින් සමතයකින් හිත දිනු කරපු කෙනෙක් හැරෙන්නට සාමාන්‍ය කෙනාට එදා කැමැති කුසල අරමුණු විතරක් ගන්නව අනිත්ය වෙන්න එපා කියලා එදාට සීමා තියන්න බෑ. ඔක්කොම එක ලයින් එකකට තියලා එතන ධම්ම නියාමයෙන් තීරණය කරන මොකක්ද එතෙන්ට එන්න ඕන කියන එක. එදාට වැඩිපුර එන්නේ වැඩිපුර භාවිත කරපු දේ තමයි එන්නේ. එදාට පේනතුනි කල්ප ගාන කතීතයේ තිමිච් අත්දැකීම කුසල හෝ අකුසල එකක් මෙතෙන්ට ඔව් චුති චිත්තේ විදියට එන්න පුළුවන් අවසාන අවස්ථාවට. කර්ම කර්ම නිමිති ගත නිමිති විදියට එන්න පුළුවන්. අන්න ඒක අපි දැනගන්නට ඕන පේනතුනි. එතකොට විදර්ශනාව කියලා කියන්නේ අන්න ඒ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට භව නිරෝධයට, අවිද්‍යා නිරෝධයට, තෘෂ්ණා නිරෝධයට, නැත්නම් පටිසම්පාදයේ අංගවල නිරෝධයට හිත තියෙන ධම තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතෙන්ට එන්න නම් සමතය තියෙනට ඕන, සමතයට එන්න නම් සීලය තියෙනට ඕන, ඒ සීලයට එන්න නම් ඒ සීලය දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කියනවා. දෘෂ්ටිින් වලට ඇතුළත් නොවෙච්ච සීලක් වෙන්නට ඕන. ඒ මොකද්ද? මෙන්න මේ සාස්වත උච්ඡේද ඇත නැත කියන අන්ද දෙකෙන් දුරවෙච්ච සීලක් වෙන්නට ඕන. ඇත කියලා ගත්තත් අන්දයක්, නැත කියලා ගත්තත් අන්දයක්. ඇත නැත අංක දෙකෙම දුර වෙන ධමයක් තමයි බුදුහාම දේශනා කළේ. ස්කන්ධ පංචකයේ සමුදය දකින්න කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ නිරෝධය දකින්න කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙක ස්පර්ශ කරන ලෝකයේහි ඒ අන්ත දෙකම දුරවන දර්ශනය තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඉතිමස්මින් සතිදං හෝති ඉමස්මින් අසතිදං හෝති කියන මේ ආර්ය න්‍යාය පටිච්චසමුප්පාදය තමයි දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. අනේ නිරෝධය දකින කෙනා ඇතේ කියලා ලෝකයේ සාස්වතන්තෙන් ගන්නෙත් නැහැ, නැත කියන උච්ඡේදන්තෙන් ගන්නෙත් නැහැ. හේතුම් පටිච්ච සම්බෝධං හේතු බංගා නිරුජ්ජති. යංකිචි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං. අනිච්ඡාවද සංඛාරා උප්පාදවය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ. තේ සංඝෝප සමෝසකෝ. මෙන්න මේක තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය තමයි අප සුතමේ ඥානෙ ලබා ගන්න පින්නතුනි. සුතමේ ප්‍රඥාවෙන් ලබා ගන්න මේක අපි. ඒ සුතමේ ප්‍රඥාව විතරක් මදි පින්නතුනි. ඒ සුතමේ ප්‍රඥාව අප කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනකොට, බණ දහම් අහනකොට, පොතපත කියවනකොට අප මේක ලබා ගන්නවා. ඒ ලබා ගන්න වෙලාව තමයි පින්නතුනි සුතමේ ප්‍රඥාව ලබන වෙලාව. ඊට පස්සේ ඒක ධර්මශාලාවේදී ලබලා ඊළඟ දවසේ භාවනාවට එනකම් කරන්න වැඩක් තියෙනවා. ඒ මොකද්ද? චින්තාමේ පඤ්ඤා ඒකම හිතේදී ඉන්නවනේ. ආයි ඊළඟ දවසේ ඇඳුම් පැළඳුම් ටික බෑග් එක සූදානම් කරනකම් නිකන් ඉන්න බෑ පින්නතුනි. ඒක එනකම් හෝම් වර්ක්ස් ටිකක් තියෙනවා. ඒක නොකර හිටියොත් ඉතින් සාර්ථක නැහැ. ඒක එනකම්ම මෙන්න මේක තමයි බුදුහාම දේශනා කළේ මේක මැදුක නිදහස් වෙන තියෙන කෙනක නිතර නිතර සිහි කර කර ඊළඟ මාස වෙනකම් ඉන්නවා. ඊළඟට ආයේ බණක් අහනකම්ම මෙන්න මේකයි වෙන්නේ. මේ අස්කනාසාදේන්ද්‍රය හේතු ඇති කලින් හට ගන්නවා, හේතු නිරෝධ වෙනවා. මේක පින තුනේ හැම ඉරියව්වකදීම අපිට කරන්න පුළුවන් මේක තමයි විදර්ශනාව. එතකොට පින්නතුනි ඇත්තටම අප සමත භාවන වඩනකොට තමයි ඇස් දෙක පියාගෙන ඉන්නේ. විදර්ශනා වඩනකොට කොහොමද? ඇස් දෙක අරගෙන ඉන්න පින්නතුනි. මාර්ගඵල ලබන අවස්ථාව කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා වඩන වෙලාව. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩිපුර ශ්‍රාවක පිරිසන් නිවන් දැක්කේ ඇස් දෙක අරගෙන ඉන්නකොටද, ඇස් දෙක වහගෙන ඉන්නකොටද? S2 අරගෙන ඉනවට පිනුත. S2 අරගෙන සති සතිපට්ඨාන භාවනාව ඉහෙලින්ම ප්‍රඥාව ඉහෙලින්ම විකසිත කරගෙන ඉඳාවිද තමයි පස්සගමහනුන් සෝවන් උනේ. පස්සගමහනුන් රහත් උනේ. සරුවත් මුගලන් හාඳුනන සෝතාපන්න උනේ. රහත් උනේ. බාහ්‍ය දාරෝත්‍ත්‍යය රහත් උනේ. S2 අරගෙන මේ දර්ශන හිතේ මින වෙලාවට පිනුත. ඒ දරක් නෙමෙයි පින්නතුනි, සමහර ස්වාමීන් වහන්සේලා කේමක කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කේමක සූත්‍රයේ කේමක හාමුදුරුවෝ මන කියන වාඩි වුණේ අනාගාමී කෙනෙක් විදියට. ධර්ම දේශනාව අවසන්ේ මොකද වුණේ? ඔව්, ධර්ම ශ්‍රවණය කරපු 60 දෙනෙක් රහත් වුණා. ඒ 60 දෙනාත් එක්කම මන කියපු කේමක හාමුදුරුවෝ රහත් වුණා. ධර්ම දේශනා කිරීමත් විමුක්ත ආයතනයක්. ඒ නිසා බණ ඇසීමත් බණ දේශනා කිරීමත් දෙකම විමුක්ත ආයතනයේ දෙකම විදර්ශනා බණලා පින්නතුන. ඒ සඳහා අපට නිවැරදිම ධම හෙන්නට ඕන, නිවැරදිම තැනකින් හිත පිහිටවා ගන්නට ඕන, උපරිම ලෙස සත්පුරුෂ ධම ලපින්නට ඕන පින්නතුන. මොන්දහ ගුණ ධම තමගේ ළඟ තියෙන්නට ඕන කොයි වෙලෙත්? කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව. ඔබ කොච්චර අමාරු කෙනෙක් වුණත් ඔබට වඩා අමාරු කෙනෙක් ආවොත් ඔබේ ආසනයේ දියර ඔබ හිටගන්න මට්ටමේ මානසිකත්වයක ඔබ ඉන්නට ඕන. එහෙමනම් තමයි ඔබ මේ ධහමට එන සූදානම්. ලෝකේ ඕනම වරදක් කරපු කෙනෙක් වරදකට දඬුවමක් ඉඳිනකොට ඔබට කොයි වගේද හිතෙන සාමාන්‍ය? ඔව්, අපේ පින්වත් ගුණවත් මෑරුන්ට පව් කියලා හිතන එක තමයි හරි. පින්නතුනි, ඔබේම දරුවෙක් ඒ වරද කරා නම් ඔබට හිතෙන්නේ කොයි විදියටද? ලෝකේ ලොකුම වරදක් කරලා මරණ දණ්ඩනේ නියමෙච්ච කෙනෙක් හිටියොත් බොහෝ දිනක කියන්නේ මොකද්ද? ওই වරදට නිසි දඬුව මොහොඳ වැඩේ වුණේ කියලා නේ. සාමාන්‍ය හිතන්නේ එහෙමයි නේ. හැබැයි අපට හිතෙනවා නම් ඒ වරද කළා දඬුවම ලබන්නේ තමන්ගේම කුසා කියලා. ඔබේම කුසෙන් බිහිවෙච්ච දරුවයි ඒ දඬුවම විඳින කියලා හේතුවකින් ඔබට හිතෙනද හොඳ වැඩේ කියලා? ඒ අම්මට හිත යන්නේ මේ දඬුවමට දරුව වෙනකොට මම එල්ලුම් ගහන්න ගියා නම් හොඳයි කියලා නේ. ඊතරම් හදවතේ මහා ගින්දරක් ඒ වෙලාවේ තියෙනවනේ. අන්න ඒ දරුවෙක් දැස බලන විදිහේ මානසිකත්වයක ඔබ හිටියොත් තමයි ඔබ නිවන දොරටුව ඔබට ඇරෙන්න පින්නතුනේ. එතකන් ඔබට පින්දහම් ටිකක් කරලා දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. හැබැයි පින්නතුනේ යන්තම් සන්තම් පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් මාතායතානි යම් පුත්තං ආයිසායක පුත් මනුරක්කේ අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන ආකාරයෙන් බලන්ට ඕන පිනතුනි. අන්න එදාට තමයි ඔබට නිවන් සුවය දැනෙන්නේ. එදාට තමයි ඔබ නිවන පැත්තට හැරෙන්නේ පිනතුනි. එතකන් ඔබ සසර පැත්තට හැරිලින්නේ. සසර පැත්තට භවයේ පැත්තට හැරිලින් අපට ඒ භවයෙන් භව නිරෝධයේ පැත්තට හැරෙන්නේ. ඒ ශාන්ත පදයේ දැසට අපේ දොරටු විවර වෙන්නේ. කරණීමේ සූත්‍රයේ ගුණාංග ටිකත් එක්ක තියෙනවා. සක්කො උජෝච සෝජෝච සෝචෝ තස්ස මුදු වන්තිමානී කියන මේ ගුණාංග ටිකත් එක්ක ඇවිල්ලා මාතා යථානි යම් පුත්තන් කියන මාතම්ට ආව දවසට තමයි සැබැලසම පණිවලට හැරිලා ඒ දර්ශනය එන්නේ. දිට්ඨි චනුපගම්ම සීලවා දර්ශනෙන සම්පන්නව තමයි දර්ශනය තියෙනවා. අන්නේ දර්ශනයේ හිතේ තියාගෙන හදවත මෛත්‍රියෙන් පුරවාගෙන සීලෙන් නැචකොද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිවදෙයෝ නෝනතේ දොස් කියන සුළු හෝ වරදක් නොවන මට්ටමට අපි අපේ කායික වාචික සංවරයේ ඉහළම මට්ටමෙන් අපපාතා ගන්නට ඕන. ධර්ම ගැටලු තව තියෙනවද? ප්‍රශ්න තියෙනවද? නිදර්ශන ගැන අහන්න තියෙනවා. අපි ඉදිරියට කතා කරන මේක තව ඉස්සරහම කතා කරනවා. වෙනත් යට ප්‍රශ්න තියෙනවද අහන්න? සීලය ගැන, සමාධිය ගැන, දානය ගැන. ඔව්. විදර්ශනාව ගත්තොතින් ඇත්තටම ලෝකෝත්තරමයි විදර්ශනාව කියන එක. ලෝකෝත්තරම ඇත්තටම යන එක. ලෞකික විදර්ශනාව කියලා අපි සාමාන්‍ය කියන්නේ නැහැ. ලෞකික සත්‍ය තුල අප සාමාන්‍ය සමතේ තමයි සඳහන් කරන්නේ. සහ සාමාන්‍ය කෙනෙක් විදර්ශනාව කියලා හිතන්නේ මේ ඇතිවෙච්ච තියෙන රූපාදී කැඩෙන බිඳෙන කතාව. ඒක සාමාන්‍ය ලෝකයේ එකට කියන අපි කියුවේ දෙට උපාද නිරෝධය කියන එක. දැන් දෙයක් හටගෙන තියෙනවා. ඒ හටගෙන තියෙන දේ කැඩලා බිඳලා යනවා කියන එක. ඒක තමයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ. ඇටම් එක බෙදලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා ඒගොල්ලන් බෙදන්නේ මේකමයි. එතකොට බුදුදහමෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියන්නේ නැහැ. මේ අප ජීවත් වෙන්නේ පංචවෝකාර භවයක. ලෝකයේ සත්‍යයන්ගේ අවස්ථා කීපයක් තියෙනවා. ඒක වෝකාර භව කියලා තියෙනවා. එක ස්කන්ධයක් විතරක් තියෙන. රූප ස්කන්ධය විතරක් තියෙන අසංඛ්‍ය සත්‍ය සත්‍යයන් ඉන්නවා. රූපස්කන්ධය විතරයි තියෙන්නේ. ඊට පස්සේ චතුෝකාර භව කියලා එකක් තියෙනවා. ස්කන්ධ හතරක් තියෙන අවස්ථාව. ඒ කියන්නේ අරූපාචර බ්‍රහ්ම ලෝක. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරයි තියෙන්නේ. අප ජීවත් වෙන මනස ලෝකය සහ දිව්‍ය ලෝක හය ඒව පංචෝකාර භව. පංචෝකාර භව කියන්නේ ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ ස්කන්ධ පංචකයේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට එතෙන්දී රූපයක් නැහැ කියලා කියන්නේ. රූපයක් තියෙනවා. රූපය තියෙන්නේ අපේ ඉන්ද්‍රියවට සාපේක්ෂව ඒ මොහොතේ නිර්මාණය වෙන ලෝකයක් තමයි තියෙන්නේ. රූපයක් තියෙනවා. ඒතර රූපය නෑ, ඔක්කොම හිතේ කියලා විතරක් ගත්තොත් ඒක විඥානවාදී පැත්තට යනවා. ඒතර බුදුදහම විඥානවාදී වෙන්නේ නෑ. විඥානයේ හිත කියලා මොකුත් නෑ, ඔක්කොම භෞතික විතරයි තියෙන්නේ කියලා ගත්තොත් ඒක භෞතිකවාදයක්. භෞතිකවාදී පැත්තට යන්නේත් නෑ බුදුදහම. භෞතිකවාදී පැත්තට යන්නේත් නෑ, විඥානවාදී පැත්තට යන්නේත් නෑ, සාසතවාදයට යන්නේත් නෑ, උච්ඡේදවාදයට යන්නේත් නෑ. ඇතිගින අන්තයට යන්නේත් නෑ, නැතිගින අන්තයට යන්නේත් නෑ. ඒත් මෙන්න මේ ඔක්කොම වගේම බේරි බේරි තමයි බුදුදහම ඉදිරියට යන්නේ. ඒතර මේක එක අතකින් පරිසම්පාදෙන් විස්තර කරනවා, එක පැත්තකින් චතුරාර්ය සත්‍යෙන් විස්තර කරනවා, එක පැත්තකින් සූවිසි ප්‍රත්‍යෙන් විස්තර කරනවා, එක එක න්‍යාය වලින් විස්තර කර කර මියාපි දෘෂ්ටි වලින් බේරන්න තමයි මේ බණ කියන්නේ. ඉතාම සියුමිද දැන් යමක ප්‍රකරණයක් වෙනකොට චතුරාර්ය සත්‍ය විවිධ න්‍යාය වලින් විස්තර කරනවා. විමංග ප්‍රකරණේ පටිසම්පාද විමංගයේදී විවිධ විදිහට පටිසම්පාද න්‍යාය විස්තර කරනවා. ඒව විස්තර කර කර අපිව බේරන්නේ මේ කිසිම අන්තයකට යන්නේ නැති විදිහට මධ්‍යම ප්‍රතිපදා මධ්‍යම මාර්ගයේ දර්ශනාවට පේනන් තමයි උත්සාහ කළ තියෙන්නේ. අන්න ඒකට සමාප නිතර නිතරම බණහන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ භාගතුන් වහන්සේ ජීවමාන වැඩ සිටිනකොට උන්වහන්සේ ධර්ම දේශනා කරන කෙනෙකුට උන්වහන්සේ ඍජුව මේ තැනත්තාගේ හිත බලනවා. ආසියානුසය ඥානෙ, ඉන්ද්‍රිය පරෝ පරයත් ඥානෙ බලලා එයා ඉන්න තැන හරියටම තේරුම් අරගෙන තමයි අදාළ දේ බණ දේශනා කළේ. ඒ කෙනාට එක ගාථාවක් කිව්වත් මාර්ගඵල ලැබුවේ ඒකයි. ඒ හැකියාව බුදුරජාණන් වහන්සේට විතරමයි තිබෙන්නේ. ඒ හැකියාව සරුත් සාහරණට තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දිනු දෙගුණ දෙවෙනි වෙච්ච සාරිපුත්ත මහින්න වහන්සේටවත් මේ හැකියාව තිබෙන්නේ නැහැ. උන්වහන්සේටවත් කෙනෙකුට අදාළම භාවනා දෙන්න බැරි වුණා. ඒ නිසා අපි වගේ අයගෙන අමුතෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ නිසාම තමයි සාතන් වහන්සේලා මේ ත්‍රිපිටක ධර්මයේ කියන එනකොට අර ඔක්කොම දේශනා ටික රැගෙන ආවේ ඒකයි. නැත්නම් එක බණේම ඔක්කොම ගෙනත් නිවන් දකින්න පුළුවන් නම් එහෙනම් රහතන් වහන්සේට මෙච්චර මහන්සියෙන්න ඕනේ නැහැ. එහෙනම් බාහ්‍ය සූත්‍රය විතර කියන තිබ්බනේ. ඒ වන් හිතේ බාහ්‍ය සීකේ තබන් දෙටේ දෙට මත්තන් සුතේ සුත මත්තන් කියුවම රහත් උනානේ. බුදුරජාණන් වහන්සේ බාහ්‍ය දාරු චීරියට එක කෙටි අනුශාසනාවක් කළේ ඔහු තමයි මේ ශාසනය ඉක්මනටම රහත් වෙච්ච කෙනා. සරුවත් මහීමයන් රහත් උනට වඩා ඉක්මන රහත් උනා. එතකොට එක කෙටි දේශනයක් අහලා රහත් වෙච්ච උත්තමයන් වහන්සේ බාහ්‍ය දාරු චීරිය. ඔව් ඒ වන් හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිත්තේ දිට්ඨමත්නම් භවිස්සති සුතේ සුතමත්නම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති මේ ආදි වශයෙන් දේශනා කළා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේම බාහ්‍ය දාරු චීරියගේ ඉන්ද්‍රිය ධර්ම බලලා ආසය අනුසය බලලා දේශනා කරපු එකක් ඒක. එතකොට ඒ එකම දේශනාවකින් හැම කෙනාටම නිවන් දකින්න පුළුවන් නම් රහතන් වහන්සේලා මේ 84,000ක් ධර්මස්කන්ධේ මෙතෙක් කලක් දරාගෙන ඉන්නේ නැහැ පින්නතුනි. උන්වහන්සේලාත් මහන්සි වෙලා අනිත් පැයටත් මේ ලොකු බරක් දීලා තියෙන්නේ මේ පුද්ගල වේමතතාවය නිසා. එක එක පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම වෙනස්. සහ ඒ බුද්ධි මට්ටම සම්පූර්ණම දේශකයෙකුට හඳුනාගන්න බැරි වීම. අන්න ඒ නිසා තමයි මේ සමස්ත දහමම මේ වසර 2600කට ආසන්න කාලයක් රැගෙන ආවේ. ඒ නිසා වෙනතුනි අපට මේ දේශනා වැඩිපුර ප්‍රමාණයක් පරිශීලනය කරන්න වෙනවා. වැඩිපුර ධර්මයේ ශ්‍රවණය කරන්න වෙනවා. වැඩිපුර ක්‍රම අත්හදා බලන්න වෙනවා අපට. බල බල තමයි ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙතෙන්දී ඔබතුමා අහපු ප්‍රශ්නයට අනුව අපේ මනසට රූපයක් මැවෙන වෙලාව. මනසට රූපයක් මැවෙන අවස්ථාවේදී රූපය අපි ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. ඇත කිව්වොත් රූපේ මේ වෙලාවේ අපේ ඉන්ද්‍රිය සංජානන කර රූපය කොතන හරි ඒ විදිහටම තියෙනට ඕන. අපි බලපු විදිහටම මේ මොහොතේ තියෙන්න ඕන. එහෙම නැහැ. ඒ බලපු දෙයට පදනම් වෙච්ච ඒ වර්ණ රූපය හරි ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ් රූපය කියන එක ඒ අතීතයේ නිරුද්ධ වෙලා අවසන් වෙනවා. ඒ වගේම නැහැ කියන්නෙත් නැහැ. මොකද ඒක ඕනම් ආයි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ආයි ඒක අත්දකින්නත් පුළුවන්. දැන් මෙතන බලන මං අර පැත්ත එහා පැත්ත බලපු එක මේක නැහැ කියන්න බැරි ඇයි? නැවතත් මේ පැත්ත බැලුවොත් නැවත මට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. හැබැයි ඒක අර කලින් තිමිච්ච එක මෙතෙන්ට ආව නෙවෙයි. දැන් උදාහරණයක් ඇටියට අපි කණ්ණාඩිය ළඟට යනකොට අපේ රූපය කලින් කණ්ණාඩිය තිබ්බද? කණ්ණාඩිය තිබ්බේ නැහැ. ඔව් ඒ මොහොතට හටගත්ත එක. ඒ වගේම අපි වෙන පැත්තක් බලලා ආයි මේ පැත්ත බලනකොට ආයි පේනවනේ. ආයි පේනකොට අර කලින් තිබිච්ච රූපෙට මෙතෙන්ට ආවෙන්නේ නෑනේ, සම්පූර්ණ අලුත් රූපයක් නේ. අලුත් රූපයක් සහ අලුත්ම ඒ හේතු ටිකක් ඒ මොහොතේ හටගත්තේ. අන්න ඒ වගේ තමයි අප දකින සම්පූර්ණ අත්දැකීමක් මේ වගේ. දැන් අපිට හිතෙන දැන් අපි උදේ ගෙදර ඉඳලා ආව, දැන් හවසේ ඒ තිමිච්ච ගෙදරට යන්නේ අපි. ඔව් අපි යන්නේ අර උදේ ගෙට වහලා ආව නම්, ඒ උදේ පිළිවෙලට තියලා ආව නම් ඒ ටික බලන් තමයි දැන් අපි යන්නේ නේ. අපි හිතන්නේ අපි මෙතන හිටියත් දෙක ඒ විදිහටම තියෙයි කියලා නේ. පොඩ්ඩක් හරි වෙනසක් වුණා නම් අපේ වෙනසක් වෙනවා ඊට පස්සේ. අපි ඊට පස්සේ ඒක බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි යන්නේ. අපි යන්නේ අර සම්මුති ලෝකයේ තුල අර අවසාන වතාවට දකපු එක මේ වෙලාවෙත් ඒ විදිහට මැදයි කියලා තමයි අපි බලන්න යන්නේ. ඒක හරියට මං උදේදී ගෙදර කණ්ණාඩියෙන් බලලා මගේ රූපය, ඔව් මම දැන් යන්නේ අර තියෙන රූපය බලන්න කියලා යනවා වගේ වැඩක්. එතකොට ඔබ උදේ කණ්ණාඩියෙන් ගෙදර බලලාපු රූපය තියෙනවයි කියන එකයි, ඔබ උදේ ගෙදරින් පිටවෙලා තියෙනාපු ගෙදරයි කියන එක අතර වෙනසක් තියෙද? නෑ, පේන දේ දෙකම එකයි. කණ්ණාඩි ළඟට යනා වගේම රූපේ නිර්මාණය වෙනවා වගේ තමයි ඔබ ගෙදර දකිනකොට ආයෙ ඔබේ ලෝකේ නිර්මාණය වෙනවා. මේක තමයි සම්මුති ලෝකය. ତର මෙන්න මේ අවබෝධය නිසිසිය අපව ලබා ගන්න තමයි මේ ධර්මයේ කියලක් තියෙන්නේ. එතකොට අප ඇහැට රූපයක් දකින අවස්ථාව කියලා කියන්නේ ඇත්තටම පිනොතුනි අපි රූපයක් තේරුම් ගන්න අවස්ථාව. දැන් අපි කෑමක් කනවනේ. කෑමක් කනකොට අපට රස දැනෙනවනේ. රස දැනෙනකොටම අපට මතක් වෙන්නේ මොකද්ද? තිංගන්නේ තියෙන කෑම ටික නේ. රස දිවට දැනෙනකොටම අපට හිතෙන්නේ මොකද්ද? මේ රස දැනෙන්නේ මේ තිංගන්නේ තියෙන කෑමේ කියලා නේ. ඔබට නිකමටවත් හිතෙනවද කෑම කනකොට රස දැනෙනකොට දිවේ තියෙන කෑම ටික මතක් වෙනවද? ඔබට නිතරම හිතෙන්නේ මේ රස දැනෙන්නේ තිංගන්නේ තියෙන කෑමේ කියලා නේ. ඇත්තටම ඔබට මේ මොහොත රස දැනෙන්නේ පිඟාන තින ආහාර ටිකද? නෑ නේ නේ, දිවේ තියෙන කෑමනේ. තවත් ගැඹුරට ගියාම ඇත්තටම ජීවහා විඥානයක් නෙවෙයි. අපි මේ උදාහරණයක් ඉදරයි කිව්වේ. ගැඹුරට ගියාන පස්සේ මේක මනෝවිඥාන අවස්ථාවෙන් තමයි රස එන්නේ. මේ පිඟාන කියන එක අපි ඇත්තටම උදාහරණයකට මේ කිව්වේ. ඒකත් නෙවෙයි ඇත්ත. පිනුතුනේ මේ පිඟානේ තියෙන කෑමෙන් මේ සරල උදාහරණයක් නොතේරෙන අපට තේරෙයිද එහෙනම්? මේ හැට පේන රූපයේ නිරුද්වච රූපයක මනෝවිඥාණය දකින අවස්ථාවක් කියන කෙනෙක්. අන්න ඒක කියලා දෙන තමයි බුදුරජාණන් වහන්සේගෙන් ලෝකෙ පහළ වෙන්නේ. දැන් අපි කොච්චර ඉගෙන කියාගත්තු අයද මෙතන ඉන්නේ නේ? උපාධිය අරගෙන ලොකු රැකියාවක් කරපු අම්මලත් මෙතන ඉනවනේ, අම්මල තාත්තලනේ. එච්චර ඔබ ඉගෙන ගත්තත් ඔබ කවදාවත් පන්තියකදී ඉගෙන ගත්තද දැනගෙන තිබුණද රස දැනෙනකොට රස දැනන කටේ තියෙන කැම ටිකේ කියලා? නැහැ නේ නේ. ගණිතයේ මෙහෙමයි, විද්‍යාව මෙහෙමයි, භූගෝලය මෙහෙමයි, සිංහල ව්‍යාකරණය මෙහෙමයි, රසායන විද්‍යාව මෙහෙමයි කියලා ඔක්කොම අපි ඉගෙනගෙන තියෙනවානේ. හැබැයි මෙච්චර සරල උදාහරණයක් වෙනොතනේ අපි දැනගෙන තිබුණේ නැහැ. එතකොට බුදුහාමුදුරුව කියලා කියන්නේ ඊටත් වඩා ගැඹුරු දෙයක්. මේ තේන රූපය සම්පූර්ණ මම මේ බණ කියනවා කියලා කිව්වට මේ බණ කියන කාටද? මේ රූපේ නිරුද්වේච මොහතක මගේම මනස සහ මනෝවිඥානයත් එක්ක මේ ගනුදෙනු කරන වෙලාවක් මේක. නමුත් සාමෝති සත්‍ය අනුහරිය ඔබ මෙතන ඇවිල්ලා ඉන්නවා. නමුත් පරමාර්ථ සත්‍ය අනුගතොත් මොකද්ද? මම මේ බණ කියන අවස්ථාව කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාන අවස්ථාව. රූපේ ඉතුරු නැතුවම නිරුද්වේච තැනක මගේම මනෝවිඥානයත් එක්ක මම ගනුදෙනු කරන වෙලාවක්. තේනුතුන මේක දැක්කොත් විතරයි අපේ හිත බාහිර රූපයක නොපිහිටන්නේ. බණ කියනකොටත් ඒකයි වෙන්නේ. බණ කියනකොටත් සෝත විඥානෙ නිරුද්දච්ච මොහොතක තමන් මේ ප්‍රඥාවෙන් දකින වෙලාව. බණ කියන වෙලාව ගත්තත් සාමාන්‍ය වෙලාව ගත්තත් වෙනසක් නැහැ. ඔව් වෙනස් වෙන එක අපිට කොහොමද තේරුම් ගන්න පුළුවන් ඇත්තෙම? වෙනස් වීම නෙමෙයි ගැටලුව මේ. වෙනස් වීම නෙමෙයි ප්‍රශ්නේ. වෙනස් වීම තේරුම් ගන්න පුළුවන් අපිට. මේක තේරුම් ගත්තු දේ තමයි අප මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න මොහොත තුළ ඒ තේරුම් ගන්න දේට සම්බන්ධ වෙච්ච රූපය, රූපයක නිකන් රූපේ විතරක් නෙවෙයි, ඇස, කන, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ රූපයට අදාළ කාරණා ඔක්කොම හටගෙන නිරුද්ධ වෙච්ච මොහතකයි, ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහතකයි මම මේ වෙලාවේ මනෝ විඥානේ මේ ගනුදෙනුව කරන්නේ. සහ ඒ මනෝ විඥානේ දිගට යන දෙයක් නෙවෙයි, ඒක තත්ත්ව විපස්සතිය තනම විදර්ශනා කරන්න ඕන. අන්න ඒකෙන් තමයි යත්ත නාමංච රූපංච අසේ සම්පරුජිතය කියලා කියන්නේ. නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙන පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දර්ශනයෙන් බැලීමෙන්. ඔව්, ඒක තමයි අපි ඇත්තම දිගටම හිතන්න ඕන කාරණේ. මේක තමයි දැන් අප මේ වෙලාවේ ඇත්තටම අපේ ජීවිතයට මොකද වෙන්නේ කියන කාරණේ. සාමාන්‍ය කෙනෙකුට තේන්නේ දැන් ඇහැට රූපයක් දකිනවා, මේ දකින මේ කෙනා මෙතන ඉන්නවා කියලානේ. මං එන්න කලිනුත් මෙයා හිටියා, මං ගියත් මෙයා මෙතන මිතුරු වෙනවා. මේක තමයි සම්මුති සත්‍යය. මේක තමයි සාමාන්‍ය ලෝකෙ හිතාගෙන ඉන්න තියෙන දේ. මේ තුළ ඉඳගෙන අපට මේ අම්මට කෑම ටිකක් දීලා මට පින් කරගන්න පුළුවන්, මේ අම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒ ටික කළා මට සුගතිගාමී වෙන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. හැබැයි ඒක අවිද්‍යාවෙන් තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් ඉඳගෙන මට පුඤ්ඤාවි සංකාර සිද්ධ කරගන්න පුළුවන්. අපුඤ්ඤාවි සංකාර සිද්ධ කරගන්නත් පුළුවන්. ආනෙන්ජාවි සංකාර සිද්ධ කරගන්නත් පුළුවන්. හැබැයි ඒත් මම ඉන්නේ පරිසම්පාද චක්‍රයේ ඉන්නේ. එතන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? මෙන්න මේ භවය කියන එක අපට තේරුම් කරලා දෙනවා. භවය කියන්නේ මොකද්ද? තමාවට මේ මොහොතේ ලෝකය ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ. ඒක තමයි භවය කියලා කියන්නේ. අන්න ඒ භවයෙන් භව නිරෝධය කියන්නේ මොකද්ද? ඇත්තටම මොකද්ද වෙන්නේ මේ මොහොතේ? දැන් මම මේ රූපය තේරුම් ගන්නකොට ඇත්තටම බාහිර ලෝකේ ගැහණු කෙනෙක්වත් පිරිමි කෙනෙක්වත් හිටියේ නැහැ. බාහිර ලෝකේ මට හැට පතිත වෙන්නේ වර්ණ රූපේ පතිත වෙන්නේ. ඒ බාහිර වර්ණ රූපේ තීරණය වෙන්නේ බාහිර සතර මහා භූත රූපේ විතරක් නෙවෙයි, මගේ ඇසේ මට්ටම අනුව. මගේ කර්මයෙන් නිර්මාණය කළ දීපු මේ චක්කු ප්‍රසාදයට අනුව තමයි මේ රූපේ තීරණය කරන්නේ. එතකොට මේ ඇහැට අනුව රූපේ තීරණය වුණා. ඒ රූපය ඇහැට පතිත වුණා විතරක් නෙවෙයි, ඒකට අදාළ විඥානියක් පහළ වෙන්නට ඕන. මොකද දැන් අපි දැන් මම මේ මහැ අරගෙන ඉන්නකොට මගේ මේ රූපයත් ඇහැට පතිත වෙනවා, මේ රූපයත් ඇහැට පතිත වෙනවා, මේ රූපයත් පතිත වෙන ඔක්කොම ටික. නමුත් ඇසැ රූපය තිබුණට චක්කු විඥානය පහළ වෙන්නේ නැහැ. චක්කු විඥානය එක්කෙනෙකුටයි ફોකස් වෙලා තියෙන්නේ. දැන් මගේ මේ ඇහැ හොඳට දිග ඇල්ල පින්තූරයක් ගත්තොත් මේකට මේ ඔක්කොම කට්ටිය ඉන්නව එතන. ඇහැට පතිත වුණාට නියම විදිහට පතිතුණා වෙන්නේ එතන විඥානය සම්බන්ධ වුණොත්. විඥානය සම්බන්ධ වෙන්නේ එක වෙලාවකට එක තේස විතරයි. එක ආයතනයකට විතරයි. එක ආයතනේ දැන් මේ වෙලාවේ වාස් ශබ්ද මේ ලෝකෙම තියෙනවා. නමුත් මම එකට විතරයි ફોකස් කරන්නේ මේ වෙලාවේ. එතකොට අන්න ඒ දේ, ඒ අභ්‍යන්තර ආයතනයත් බාහිර රූපයත් ඒ මොහොතේ හේතු ඇති කල්ලි හට ගන්නවා. ඒ මොහොතේ හේතු ඇති කල්ලි මගේ ආයතනවලට සාපේක්ෂව මේ ලෝකයක් නිර්මාණය වෙනවා. ඒක කලින් තිමිච්ච දෙයක් නෙවෙයි, මේ මොහොතේ හේතු ඇති කල්ලි හට ගන්න දෙයක්. ඒ දේ හටගෙන ඒ හට ගන්න වර්තමාන මොහොතේ මට ඒ ගැන සම්පූර්ණ දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකේ ඉතාම ප්‍රාථමික මට්ටමේ ස්පර්ශය විතරයි සංඥා විතරයි එන්නේ. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ න පංචේ විඥානේහි කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. පංච විඥානයන්ගෙන් චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන මෙන්න මේ පහෙන් න කිංචි ධම්මං පටිවිජානාති කිසිම ධමයක් සම්පූර්ණම දැනගන්න බෑ. මුකුත්ම දැනගන්න බෑ කියලා නෑ, සම්පූර්ණම දැනගන්න බෑ. ඒක වර්තමානයේහි ප්‍රාථමික වර්ණය, ශබ්දයේ, රසයේ, ගන්ධයේ කියන පොට්ටම්බි කියන මූලික සංඥාව විතරයි මුලින් එන්නේ. අන්නේ මූලික සංඥාව තුළ කුරුල්ලන්ගේ ශබ්දේවත්, පුතාගේ හඬවත්, අම්මගේ ඇඬිල්ලවත් ඒ කිසිම දෙයක් නැහැ. ශබ්ද මාත්‍රයක්, ගන්ධ මාත්‍රයක්, රූප මාත්‍රයක්, රස මාත්‍රයක් විතරයි මුලින් තියෙන්නේ. ඒ මූලික ටික හේතු ඇති කඳේ හටගෙන එතරම් නිරුද්ධ වෙලා යනවා. ඒ මුල් අවස්ථාවේ අත්දැකීම කුසලයක්වත් නෙවෙයි, අකුසලයක්වත් නෙවෙයි, ඒක පිනක්වත් නෙවෙයි, පවක්වත් නෙවෙයි, ඒක සැපයක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගත මට්ටමේ විපාක මාත්‍රයක් විතරයි. ඒක එතරම් හටගෙන නිරුද්ධ වෙලා යනවා විතරක් නෙවෙයි, ඒ වර්තමාන මොහොතේ පිහිටලා ඉඳලා අපට ඒ ගැන සම්පූර්ණම තේරුම් ගන්න කවදාවත් බෑ. අපට නෙවෙයි රහතන් වහන්සේ කෙනෙකුටත් ඒ මට්ටමේ තේරුම් ගන්න බෑ. නිතරම තේරුම් ගන්නේ කොහොමද? ඒ මුල් අත්දැකීම හටගෙන එතරම් නිරුද්ධවට පස්සේ අවස්ථා කිහිපයක් පසුකල යනවා. මොනවද අවස්ථා ටික? ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනාව, රූප සංඥාව, රූප සංචේතනාව, ඊළඟට විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒක විපාක මනෝ විඥාන ධාතු. මෙන්න මේ අවස්ථා ගානක් පසු කළ ගිහිල්ලා අන්නේ සියල්ලක්ම පදනම් කරගෙන සංඥා වේදනා දෙකක් හටගන්නවා. අන්නේ සංඥා වේදනා දෙක ධර්මාලම්බනයක් වඩපත් වෙලා මනංච පටිච්ච ධම්මේ චුප්පංජති මනෝ විඥාන කියන අවස්ථාවේදී තමයි මෙන්න මේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක් තේරුම් ගන්නෙ. අන්නේ තේරුම් ගන්න අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? ඊට පදනම් වෙච්චර මුල් අවස්ථාවේ දේවල් කිසිම දෙයක් ඒ මොහොතේ නෑ. ඒ ඔක්කොම නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි කිහෙල ගෙඩියක් කනකොට අපි කිහෙල ගෙඩිය කනවා කියලා කියනවනේ. කිහෙල ගෙඩිය කනවා කියලා කිව්වට අපි කිහෙල ගෙඩිය ලෙල්ල කනවලද? නෑ නේ නේ. කට ළඟට එනකම් ලෙල්ල තියෙනවා. හැබැයි කනකොට අපි ලෙල්ල කන්නේ නෑ. නමුත් අපි කියන්නේ කෙහෙල් ගෙඩිය කෑවයි කියලා නේ. හැබැයි අපි සල්ලි ගෙවනකොට කෙහෙල් ගෙඩිය ලෙල්ලත් එක්කටයි සල්ලි ගෙව්වේ. අනේ මේ ලෙල්ලට සල්ලි ගෙව මේක අහක දාන්න බෑ කියලා කනවද? නෑ නේ නේ. කෙහඩ ගන්නේ විකුණනකොටවත් ලෙල්ල කලවන් විකුණන්නේ එහෙමත් ගන්න නැහැ කට්ටිය නේ. කෙහෙල් ගෙඩිය කනවා කියලා කිව්වට අපි කවදාවත් ලෙල්ල කන්නේ නැහැ. ඒ වගේම අපි රූපේ දැනගන්නවා කියලා කිව්වට ඇත්තෙන්ම දැනගන්නේ අර මුල් ටික නෙවෙයි. හැබැයි මුල් ටික නැහැ කියන්නේත් නැහැ. මුල් ටික දැන් නිරුද්ධ වෙලා අපි තේරුම් ගන්නේ නිතරම මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන්. අන්නයේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තේරුම් ගන්නකොට අර මුල් රූපය නිරුද්ධ වෙච්ච තැනක සම්පූර්ණ මනෝවිඤ්ඤාණ අවස්ථාවක මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දැක්කොත් අපිට බාහිර රූපය ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සෝ ලෝකේ ශූන්‍යමස්සින් අපි දකිනවා. අන්නේ දැක්ක දකිනවා කියන්නේ මොකද්ද? අපි භවයේ Nirodha වෙනවා. ඔව්. ඒතර රූපේ මැනියෝ දකින කියන අවස්ථාව කිහිපයක් කියනවා. ඒකට මුවා කල්පනාවෙන් තේරුම් ගන්න ඕන. රූපේ දකිනවා කියන එක සාමාන්‍ය කෙනෙක් රූපේ දකිනවා කියලා කියනත් පුළුවන්. ඒ වගේම රහතන් වහන්සේ රූපේ දකිනවා කියලා කියනත් පුළුවන්. සේක පුද්ගලෙක් රූපේ දකින්නවා කියලා කියනත් පුළුවන්. එතකොට ඔබතුමිය මොන මට්ටමෙන්ද මේක ඇහුවේ? කොයි මට්ටමේ කෙනාගේක ගැනද ඔය අහන්නේ? සාමාන්‍ය ධර්මයේ මුකුත්ම දන්නේ නැති කෙනෙක් රූපේ දකින්නවා කියන එකද නැත්නම් ධර්මයේ දන්න කෙනෙක් රූපේ දකින්නවා කියලා බලන එකද ඔය අහන්නේ? ඔව්, ධර්මයේ දකින කෙනා රූපේ දකින්නවා කියලා කියන්නේ ඇත්තෙම රූපේ පිරිසිදු දකින්නවා කියන එක. රූපේ පිරිසිදු දකින්නවා කියලා කියන්නේ රූපස්කන්ධයට අදාළ සතර මහා භූත රූප සහ සතර මහා භූත රූප පාදක වෙලා තියෙන උපාදාය රූප දකින්න වෙලාව. එතකොට ධර්මයේ දන්න කෙනා රූපේ දකින්නේ කොහොමද? රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් හැටියට තමයි බලන්නේ. ඒ වගේම රූපය හොත්වා සම්බෝතං හොත්වා නබවසති කියන විදිහට බලන්න. පෙර නොතිබී රූපය හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න වෙලාව. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියන එක. මම දන්න කෙනාට දකින කෙනාටයි ලෝකයේ ආස්තරව නිරෝධය පනවන්නේ කියලා. තොර දන්නවා කියන එක වචනේ ජානාති කියලා තින්මට ඒක ජානාති වෙන්න පුළුවන්, ඒක පජානාති වෙන්න පුළුවන්, ඒක ඥාන වෙන්න පුළුවන්, ඒක පඤ්ඤා වෙන්න පුළුවන්, ඒක නොඑක් විදි අවස්ථාවකින් විස්තර කරන්න පුළුවන්. ඥා කියන එකම ධාතුවෙන් තමයි පජානාති කියලා හැදෙන්නේ. එතකොට අප බලන්න ඕන මේ දන්නවා කියලා රූපය දකිනවා කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා චක්කුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආදී වශයෙන්. චක්කුං උදපාදේ ඇස පහළ වුණා බුදුහාමුදුරන්ට. මොන ඇසද? ප්‍රඥා ඇස. නිකං ඇස නෙවෙයි බුදුහාමුදුරන්ට පහළ වුණේ. ප්‍රඥා ඇස කියන්නේ මොකද්ද? මේ ලෝකය නිරුද්ධ වෙච්ච ලෝකයක් කියලා දකින එක. ඒකටත් අපිට දකින්නයි කියන එක කියන්න පුළුවන්. ඒක නුවණින් දැකීම. ප්‍රඥාවෙන් දැකීම. එතකොට ප්‍රඥා දැකීමට තමයි විපස්සනා කියලා කියන්නේ. විපස්සනා විශේෂයෙන් දැකීම. විපස්සනා කියන්නේ දැකීමක්මයි. සමතේ කියන්නේ දැකීමක්ම තමයි. ඒ මුකුත් දහමක් දන්නේ නැති කෙනත් දකින එක දැකීමක්මයි. එතකොට අපි දැනගන්නට ඕන ඒ දකින එක තීරණය වන්නේ තමන්ගේ ධර්මඥානයට අනුව. තමන් ලැබපු දර්ශන සම්පත්‍ය අනුව තමයි ඒ දකිනවා කියන එක තීරණය වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් රත්තරන් ටිකක් තියෙන පුළුවන්. ඒ රත්තරන් ටික කුඩා ළමෙන් දකින එකක් වෙන්නත් පුළුවන්. ඒ රත්තරන් ටික සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමෙන් දකින දෙයක් වෙන්නත් පුළුවන්. ඒ රත්තරන් ටික උගත් කෙනෙක් උපාධිධාරී කෙනෙක් දකින එක වෙන්නත් පුළුවන්. ඒ රත්තරන් ටික රත්තරන් පිළිබඳ විශේෂ ඥානයක් තියෙන කෙනෙක් දකින එක වෙන්නත් පුළුවන්. ඔක්කොටම කිව්වේ දකිනවා කියන්නේ. දරුවක් දැක්කා, පාසල් ශිෂ්‍යයෙක් දැක්කා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් දැක්කා, උපාධිධාරී කෙනෙක් දැක්කා, රත්තරන් පිළිබඳ විශේෂ සංඥා කෙනෙක් දැක්කා. එතකොට අහන්නේ ඔබතුමිය මේ රත්තරන් දැක්කා කියලා මේ දස්සති නැත්තම් පජානාති දකිනවා කියන එක ඔබතුමිය අර්ථවත් කරේ කවුරු දකින එකද මේක? මොන මට්ටමින්ද ඇහුවේ මගෙන් ප්‍රශ්න? ඔව් දැන් අපි වගේ අය දකින්නේ කොහොමද කියලා නේද? අපි ධර්මයන් අනුස්මාරණයක දන්නවෝ. එතකොට අපි දකින්න ඕන බුදුරජාණන් වහන්සේ අපට වෙනපු විදියට. යථා බුද්ධයන දේශිතා. අපි ශ්‍රද්ධාවන්ත හැටියට අපි නිතරම බුද්ධෝ ජානාති නැත්නම් භගවා ජානාති අහන්න ජානාමි කියන අනතිමානී ගුණයට අපි එන්නට ඕන. ශ්‍රද්ධාවට එන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් මේක දේශනා කළා. ඒ දේශනාවකම යථාර්ථය ඇත්තම දේ මටත් ඒක දැක්කොතින් තමයි මටත් දුක නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය ශ්‍රද්ධාවෙ තියෙනට ඕන. අන්න ඒ විදිහට දකින ක්‍රමයේ තමයි අප මේ සාකච්ඡා කරන්නේ. ඒ ක්‍රමයේ තමයි අප මේ දේශනා කළේ. තොටසේ රූපය කියන එක 28කට බෙදෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා සතර මහා භූත රූපයක් තියෙනවා. ඊළඟ ප්‍රසාද රූප තියෙනවා. චක්කු ප්‍රසාද, සෝත, ගාන, දිවහා, කාය කියන ප්‍රසාද රූප තියෙනවා. ඊපස්සේ ගෝචර රූප කියලා තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස කියන ගෝචර රූප තියෙනවා. ඊට ඉත්‍ති භාව රූප, පුරිස භාව රූප කියලා තියෙනවා. ආහාර රූප, අවකාශ රූප, ජීවිතින රූප, ඊට පස්සේ විකාර රූප, ලක්ෂණ රූප මේ ආදී වශයෙන් තියෙනවා. ඈ උපචය සම්තති ජරතා අනිච්චතා කියලා ලක්ෂණ රූප තියෙනවා. ඊට පස්සේ විකාර රූප කියලා තියෙනවා. ලහුතා මුදුතා කමඤ්ඤතා කියලා. මේ සීලම් රූප ලක්ෂණ තමයි මොකද්ද? අහොත්වා සම්බුතං හොත්වා නබෙසති. පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. අනිත් දේ තමයි මේ රූප ඒ ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංජානනට අනුව තමයි මේ රූපේ තීරණය වෙන්නේ. ඉන්ද්‍රිය කියන්නේ ඇස, රූපයේ චක්කු, චක්වාදී මේ දේවල්. දැන් මගේ ඇහැට පේනකොට මේක බිත්තිය. මගේ කයට ස්පර්ශ වෙනකොට මේ බිත්තිය තද රූපයක්. මේ බිත්තියෙන් එහාට මට යන්න බෑ. මගේ ආයතනට සාපේක්ෂව මට මේ බිත්තියෙන් එහාට යන්න බෑ. හැබැයි මෙතන ප්‍රේතෙක් හරි භූතයෙක් හරි කිසියම් දෙවි කෙනෙක් හරි ඉන්නවා නම් ඔහුට මේ බිත්තියත් පේනවා. ඔහුට මේ බිත්තියෙන් එහාට යන්නත් පුළුවන්. බිත්තිය නොකඩ බිත්තියෙන් එහාට යන්නත් පුළුවන්. ඔහුගේ ලෝකෙට මේක වෙනස්. දැන් මේ රූපේ දකිනකොට මගේ ලෝකෙට දායකාව. මෙතුමියගේ දරුවෝ හිටියේ නම් අම්මා මේ. මෙතුමියගේ අම්මා හිටියේ නම් මේ දුව. ස්වාමි පුරුෂයෙක් හිටියේ නම් මේ නෝනා. වෙනත් කෙනෙක් හිටියේ නම් ඔෆිස් එකේ මහත්තයෙක් හිටියේ නම් මේ වැඩ කරන කෙනෙක්. මෙයාගෙන් සේවයක් ගන්න කෙනෙක් ආවා නම් මේ ඔෆිස් එකේ මිස්. මෙතන ඇතැම් විට සතේ සංගමස්සේ සතේ හිටියේ නම් මෙයා කැම දෙන කෙනා මේ. තනකොළ ටිකක් දෙන කෙනෙක්. මෙතන සිංහෙක් හරි පොටියෙක් හරි හිටියේ නම් මේ කවුද? ඔව් මේ දවල් ලන්ච් එක මේ. ඔව් එයාගේ ලෝකයට එයා නිර්මාණය කරගත්තා. එතකොට බාහිර ලෝකයේ තියෙන සතර මහා භූත රූප වල එකතුවක් ඒකත් තීරණය වෙන්නේ මගේ ලෝකයට අනුව සහ මම මේක තේරුම් ගන්නේ මගේ ලෝකයට අනුව. එතකොට ඉතින් බාහිර ලෝකයේ දරුවෙක්වත් අම්ම තාත්තවත් දෙයක් තිබුණේ නැහැ. බාහිර ලෝකයේ සතර මහා භූත රූප එකතුවක් තියෙන්නේ. ඒකෙත් ලක්ෂණය තමයි ඒක කලින් හටගෙන මෙතන දෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ මහා නිර්මාණය කරගන්න දෙයක්. දැන් ඔබට මා මේ මොහොතේ හොඳ හාමුදුරු කෙනෙක් කියලා පේනවා බලනකොටනේ. දැන් උදේ ඉඳන් කීවට ගත්ත එකනෝ අනේ මේ හාමුදුරු නම් හොඳ කෙනෙක් වෙන්නේ නැති කරුණාවන් කෙනෙක් වගේ පේනවා කියලා හිතෙනවනේ. මම බැරි වෙලක් බෑන්නෝ තේ මොකද වෙන්නේ. ඊට පස්සේ ඔන මගේ රූපේ වෙනස් ඉදිරියට පේන්නේ. දැන් මම බණිනකම් මේ ටිකත් ඔක්කොම හොඳ හරි හොඳ අනේ මේ හාමුදුරු පාවිච්චි කරපු පොත් මේ අනේ කණ්ණානේ හරි හොඳයි මේවා කියලා හිතෙන්නේ. මම බැනර් වාසිය මොකද වෙන්නේ? එතන ඉඳන් මේ ඔක්කොම වෙනස්සල මේ ලෝකේ ආ මේ බැනපු හාඳුරන් කන්නාඩි දෙක තමයි මේ තියෙන්නේ. මේ කනේ දෙදාන් තමයි මට බයින් ඇත් ඇති කියලා. මේ හාඳුර පාවිච්චි කරපු ඒවා තමයි මේ ඔක්කොම මෙහෙම දකිනකොට 35 කේන්තියක්. ඒතර පිනොත් මේ සම්පූර්ණයෙන්ම මේ බාහිර ලෝකයේ දැන් මේ මොහොතට කලින් හොඳ විදිහට පෙනෙච්ච දේ නේද? ඒතකොට අපේ සම්පූර්ණ පර්සෙප්ෂන් එක අපේ සංඥාව තමයි අප මේ ලෝකේ නිර්මාණය කරගන්න විදිය. එතන මේ තියෙන දේ දිගටම තියෙන දෙයක් නෙවෙයි ඒ මොහොතේ මගේ සංඥාවට අනුව මම නිර්මාණය කරගෙන ලෝකයක් මේ තියෙන්නේ. එතන මේකට අදාළ ධර්ම දේශනාවන් අපි දිගින් දිගටම අහන්න ඕන පින්නතුනි. මේක දැන් තේරෙන්න පුළුවන් ටිකක් අපරන් තමයි ටිකක් අහනකොට තවත් අපිට තේරෙනවා. එතන මේක තේරුම් ගන්න එක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. අපේ රහත් වෙනකම්ම මේ ඥානය අපි දිනු කරගන්නට ඕන. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මාදානු පටිපදාව කියන මේ හතර අපි හැම වෙලාවෙම ඇසුරු කරන්න ඕන. සුතමේ පඤ්ඤාව, කින්තාමේ පඤ්ඤාව, භාවනාමේ පඤ්ඤාව දිගින් දිගටම අපි සලසා ගන්නට ඕන. මේක අඛණ්ඩවම කරන්න ඕන පිණුතේ. හැම ඉරියව්වකදීම මේ දර්ශනයට හිත තියාගෙන ඉන්න ඕන. ඒක විදර්ශනාව. ඒක ඇස් දෙක අරගෙන හුඟක් කරන්නේ. ඊට අමතරව අනිත් වෙලාවෙදී අපිට ඒක වෙහසක් නම් බරක් වැඩි නම් සීල සත්වෝ සෝපත්ත්වා සෝපත්ත්වා කියලා මෛත්‍රිය වඩන්න පුළුවන්. නැත්නම් අපිට ධාතු මනස කාර්ය වඩන්න පුළුවන්. නැත්නම් අපිට අරහන් සම්මා සම්බුද්ධ ආදී කියලා බුදුගුණ වඩන්න පුළුවන්. ඒකට අර හිතේ විදර්ශනාම් දිකට වඩනකොට වෙහස කරනම් බරක් වගේ නම් ඒ බර අඩු වෙන තමයි සමථය අපි වඩන්නේ. ඒ සමථයත් වඩන එක අපහසුයක් නම්, වෙහෙස කර දෙයක් නම් අපි වත් පිළිවෙත් කරනවා, සුද්ධ පවිත්‍ර කරනවා, දුප්පත්යන්ට සලකනවා, අමර තාතර උපස්ථාන කරනවා, දුප්පත් ළමයට උදව් කරනවා, පාර ටිකක් අතු ගන්නවා, ගෙදරත් අතු ගන්න, ගෙදරත් උගාවට පින් සිද්ධ වෙන්නේ නැහැ, අපි පාර ටිකක් අතු ගන්නවා. තවත් පින් සිද්ධ කරගන්න පන්සලට ආවට පස්සේ පන්සල ටිකක් අතු ගන්නවා. ගෙදර පුතාලට දුවට කැමි කොට විතරක් පින් සිද්ධ වෙන්නේ නැහැ. අපි වෙන කීටකින් කැම ටිකක් අල්ලකෝ ගෙදර ළමයට දෙනවා. පිනකුත් වෙනවා එතකොට. අපේ දරුවට සවාතු කොටන් අරන් දුරට පින් සිද්ධ වෙන්නේ නැහැ. අල්ලකෝ ගෙදර දුප්පත් ළමයට සවාතු කොටම කරන් දෙනවා. අපේ දරුවට සවාතු කොටන් 25ක් කරන් දීලා තිබුණා. කවදාවත් කියන්නේ අම්මට සවාතු කොටන් 25ක් කරන් දුන්න කියලා. හැබැයි අල්ලකෝ ගෙදර ළමයට කොහොමද? එක සවාතු කොටම අරන් දෙන්නවද? ජීවිත කාලෙම මතකේ අන්න අර යන ඇන්ටි තමයි අපිට සවත්තු කොට මරන් දෙන්නේ පොඩි කාලේ බැරි කාලේ. අන්න එයාටත් හොඳට මතකයි අපටත් හොඳට මතකයි. අපේ පුතාට ඒක මතකනේ. අපේ පුතාට මතක අරන් නොදීපු ඒවා. හ්ම්. අරන් දීපු ඒවා මතකනේ. හවල්දී අරන් දුන්නේ නැහැ මට. හ්ම්. ඒක තමයි මතක තියෙන්නේ. පිටස්තරෑම නෙවෙයි පොඩි දෙයක් කරත් ඒක හොඳට මතකයි. අපටත් මතකයි. ඇයි ඒ? අපි ඒක අභ්‍යන්තර ලොකු සටනක් කළා තමයි අරන් දෙන්නේ. ලේසි නෑ. තමන්ගේ දරුවට සවත්තුකට වරන් දෙන කොට හිතන්නේ නැහැ. පාරම සල්ලි අරන් දෙන බස් එකකින්. අලපු ගෙදර ළමයට අරන් දෙන කොට කොහොමද? කී වාරයක් හිතනවද දෙනවද නැද්ද? දෙනවද නැද්ද? ඈ 1500 කද්ද දෙන්නේ? 1000 කද්ද දෙන්නේ? 900 කද්ද? 875 කද්ද? 850 කද්ද දෙමු කියලා. එහෙම කොච්චර අඩු කරනවද? ඔව් එහෙම තමයි ලක්ෂණය. ඒක හරි අමාරුවෙන් දානං යොද්දංච සමානමාව කියන්නේ ඒකයි. ඔය පැත්තකුත් තියෙනවා. ඔය දීලා සතුටු වෙන පුළුවන් නම් තවත් ආනිසංශ වැඩි වෙනවා අපිට ඒකෙන්. දෙන එකත් හොඳ දෙයක්. නොදීමිනට වඩා දෙන එක හොඳයි. දීලා සතුටු වෙනවා නම් තවත් හොඳයි. දීලා ඒක නොකිය නිස්සබ්ද වෙනවා නම් තවත් හොඳයි. පින් සිදුවෙන්න කුසලයක් සිදුවෙන්න කිව්වට කම නැහැ කෙනෙකුට. නමුත් ඒ දීපු කෙනාට ඒක දැනුවත් කරන්න ඕනේ. සමහර එක නිහඬවම දෙන්නේ. නිශ්ශබ්දව ගෙදරට ගිහිල්ලා ඒ වගේ දෙන්නේ. ඉස්කෝලේදීවත් දෙන්නේ අනිතට පේන්න අපුටි ගහලා දෙන්නේ නැහැ ඒක. ළමයට දෙනකොට දෙයක් ඒගොල්ලෙන් ගෞරවත්වය නැකෙන විදියට ඕන දෙන්න නේද? බොහොම රහසිගතව දෙන්න ඕනේ ඒක. එතකොට තමයි ආනිසංශ වැඩි ඒකේ. හොඳයි පින්නතුනි, අප මේ බණදහම් වගේම ගුණදහමුත් මේ කතා කළේ මේ දෙකම අපිට එකට යන්නට ඕන පින්නතුනි. මේ හැම දෙයකින්ම අපේ හිතේ කුසල වැඩි වෙන දේලා අපි මේ කතා කළේ. එනිසා එක පැත්තකින් මානව දහම් ගුණ දහම් වැඩි වෙනවා, සුගතියට අපේ හිත පිහිටනවා. අනිත් පැත්තෙන් අපි මේ කරන හැම දෙයකින්ම අප නිවන පැත්තට, විදර්ශනා පැත්තට, දර්ශන සම්පත්තියට, අනුත්පාද නිරෝධය කරා යන ගමනක් මේක පිනතුනි. ලෝකයේ නිර්මාණයේ නොවන විදියට නුවණකින් බලන්න පුළුවන් දර්ශනයක් ඇති කරගන්න ගමනක් තමයි අපි යන්නේ. අන්න එක තමන්ගේ ජීවිතයේ ඉහළම තැනින් සමාරඳවා ගන්නට ඕන. ලෝකයක් නිර්මා අවිද්‍යා සාගතව ලෝකයක් නිර්මාණය නොවන විදියට මා දර්ශනයක් හදාගන්නයි මේ යන්නේ. කෙටියෙන් කියනවා නම් මම දුකෙන් නිදහස් වෙන්නයි මේ යන්නේ. යමක් හිතනකොට දෙයක් ලෝකේ පොතන හෝ ඇතයි කියලා ගත්තොත් මොකද වෙන්නේ? තමන් ගත්තේ දුකයි ගත්තේ. කෙස් ගහක දෙයක්වත් ලෝකේ ඇතෑ කියලා ගත්තොත් අපි අරන් තියෙන ජරා මරණ ටික අරන් තියෙන වෙනු. පොඩි දෙයක්වත් ඇතෑ කියලා ගත්තනම් ගත්තේ භවය ගත්තේ. භවය ගත්තනම් ජාතිය බව පත්‍ය ජාති. ජාතිය හටගත්තොත් මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව යන. රූපයක් පොඩ්ඩක්වත් ඉතුරු නොවෙන විදිහේ දර්ශනයකින් බැලුවොත් අප භව නිරෝධය වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායස නිරුද්ධಂತಿ. දුක් දෝමනස් ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මට්ටමට අපි යනවා. එනිසා අපි නුස්නේක පැත්තින් යාප කුසලිය තුල සම්මුති සත්‍ය තුල ඉඳගෙන පංචශීලයේ මත පිහිටලා නිතර මෛත්‍රී භාවනා ආදී සමත භාවනා කමඨහනක් අප නිතර පුහුණු කරන්න ඕන. අන්නේ ලෞකික කුසල දිනු කරගන්න ගමන් ඒකේ ආනිසංස ටික ඔක්කොම ලබාගෙන නිරෝගී භාවය, කලන මිතුරු ඇසුර, දිගාශිර සම්පත්තිය මෙන්න මේ ටික තමයි අපි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා කියන මේ ලෞකික කුසලෙන් කරන්නේ. ඒ ටික අපි උකහාගෙන එතන ශක්තිමත්ව ඊළඟට අරියා අනාසවා ලෝක උත්තර මග්ගංගා කියන මෙන්න මේ අනුත්පාද නිරෝධය කරා යන දර්ශනයට අපි ටිකෙන් ටික පියවර තවන්නට ඕන. තිය සඳහා අපි කටයුතු කරන්නට උපරිම උත්සාහ ගනිමු. ඒ සඳහා අපට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුද්ධ පූජාව තව මොහොතකින් අපට තියලා සම්බුද්ධ පූජාවක් පාර්ථමු. තවත් ප්‍රශ්න එහෙම තියෙනා ඉන්නවද? අපි ඒක කතා කරන ඉදිරි සාකච්ඡාවේදී නේද? හොඳයි පින්තුනි, කවුරුත් අපි සාදුකාරයක් දීලා පෝජා සම්බන්ධයෙන් සාදු සාදු සාදු මෙරස් කලාවතුන් සම්බුද්ධ පූජාව අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා කියලා අපි කවුරු සාදුකාරකින් සම්බන්ධයෙන් සාදු සාදු කවුරුතරි හරි සාදු කියලා සම්බන්ධෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු. හොඳයි, දැන් වාඩි වෙන්න. ඔබේම දෑතින් අත ගහලා ඔබේම දෑතින් ඔබම සෝදානම් කරපු දානයක් කියලා හිතන්න. මේක කිසියම් අඩුවක් නැහැ. ළඟට ගෙනලා අත ගැහුවත් මේ දොරින් තමන් හිතන විදිහෙන් තමයි මේක ආනිසංසය වෙන්නේ නේද? ඒ නිසා තමන් හොඳට හිතේ ශ්‍රද්ධාව පිහිටුව ගන්න. ඉතින් බුදුහාමුදුරුව අප වෙනුවෙන් කොච්චරනම් කාලයක් පාරමිතා පිරෝදනේ විශාල කැපවීමක් කළා. ඒ සියලක්ම කරේ අපට සුභති ලබා දෙන්න, අපව දුක නිදහස් කරන්න, අපට මේ උතුම් නිවන අවබෝධ කරලා දෙන්නටයි උන්වහන්සේ කටයුතු කළේ. ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ සියලු පූජාවන් පූජා කරමු, පූජා වේවා කියලා හිතලා අපි ගාථා කියලා දානේ පූජා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකේ අනුත්තරෝ පරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවා බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. වන්දාමි චේතියං සම්බං සම්බණානේ සුපතිට්ඨිතං සාරීරිත ධාතු මහාබෝධි බුද්ධරූපං සකලං අදේවාසේතුනෝ බන්තේ පානීයන් නොබ අනුකම්පන්නුපාදාය පතිගන්හාතුමන්ට අදේවාසේතුනෝ බන්තේ භෝජනන් නොපනාමිත් අනුකම්පන්නුපාදාය පතිගන්හාතුමන්ට අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතුමන්ට ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සදං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සාදෝ සාදෝ සාදෝ. හොඳයි, අද දින මේ දානේ සූදානම් කොට තැන්පත් කරලා පූජා කරන ඒ සදහවත් පින්නතුන් දානේ දානෙට දායකත්වය දරන පින්නතුන් ස්වාමීන් වහන්සේ උදෙසා මේ සිල් සමාදන් වුණු මේ භාවනාවට සහභාගී වෙන ඔබ හැම දෙනා වෙනුවෙන්ම දහවල් දානේ පූජා කරනවා. ඉතින් ඒ පින්නතුන්ගේ සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. විශේෂයෙන් ඒ දායකත්වය දරන පින්නතුන් නමින් මියගිය ඥාති හුද, ඒ වගේම ඔබ නමින් මියගොස් පින් බලාපොරොත්තු වූ කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලු දෙනාමත් මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. සාදෝ සාදෝ සාදෝ. ඒ වගේම සම්මා දෘෂ්ටි දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඒ පින්තුන් හැම දෙනාමත් රැක දෙත්වා. පින්වත් ඔබ හැම දෙනාටම මේ උතුම් දහම ප්‍රගුණ කරන්නට නිදුක් නිරෝගී සම්පන්නිය කියලා ජීවනයේ සලසා ගන්නට දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයක් සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදුකාරයකින් සාදෝස් සාදෝස්. හොඳයි, දානේ පූජා කරන පිනතුන් බොහොමත්ම සතුටට පත්වන්න. ඉතින් තමන් බොහොම වෙහෙස මාංශයෙන් ධාර්මික උපයන ධනය විපයදන් කරලා මේ තාම ලස්සන පින්කමක් අද මේ සිද්ධ කරන්නේ. ඉතින් මේ සුගතිගාමි වෙනට නිවන් දකින්නට වෙරදරන දහමේ හැසිරෙන මේ තාම පින්වන්ත සිල්වන්ත පිරිසකට ඔබේ අතින් දානය පූජා කරනවා කියන බලවත් ප්‍රීතිය ප්‍රසාදය සතුට ශ්‍රද්ධාව ඇති කරගන්න මේ උතුම් පින්කම යන සංසයෙන් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛම් භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිසෝකම් හොන්තු සම්දී පිපානිනෝ දුකින් පේදෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා ස්වනින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි, පින්වත්නි ඔබට දැන් දහවල් දානය සඳහා විවේකී ලැබෙනවා. මෙතන පටන් ඔබ දවල් දානය වළඳලා 12යි 20ට නැවත මෙතෙන්ට එන්න. ඒ අතර ඔබට ලොකු විවේකයක් තියෙනවා පැයක වගේ. ඒ කාලේ හොඳට සතිමත්ව සමන් ආහාර අනුභව කරලා ඉඳ ලැබෙන වෙලාවේදී මේ වත්කම් ඇවිදලා සමන් භාවනා අධ්‍යයත් කරලා ඉතාම නිහඬව මේ කාලය තුල ගත කරන්න උත්සාහ කරන්න. විශේෂයෙන් මෛත්‍රී භාවනා වඩන බලන්න මේ කාලේ පුලුවන් තරම් කතාව අඩු කරලා සිහියෙන්ම අද දින ගත කරන්න උත්සාහ කරන්න. ඉහළටම කුසල වැඩෙන විදියට මේ කාලය ගත කරන්න අපි හැම දිනෙක පරිස්සම් කරගනිමු. ඒ සඳහා ඔබට නිරෝගී භාවය දිගාසිරි සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.